ධර්මදේශනාව සඳහා සදහවතුනි අපි ගෞරවයෙන් ආරාධනය කළේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝද්ධාරාම විහාරාධිපති පූජ්‍යපාද බෙලිගල මීමුරේ ධම්මවංශ ගෞරවණීය ස්වාමීන් දයානන් වහන්සේට. ශ්‍රවණයට පෙර අපි සාදුනාදියක්දී නමස්කාරයකින් සාදු සාදු සාදු අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු සාදු සාදු සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙනෙ කාලෝ අයං භදන්තා ධම්මස්සවෙනෙ කාලෝ අයං භදන්තා ධම්මස්සවෙනෙ කාලෝ අයං භදන්තා සාදු සාදු සාදු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බේ සංඛාරා නිච්ඡාති අදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියාති මෙම නාලිකාව ඔස්සේ පත්තුන් ලබන සදහම් පැහැදිලි කිරීම වලට සහභාගී වෙන්නා වූ සවන් දෙන්නා වූ සදහවර පින්වත්නි අප තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ ඉගැන්වීම් වල තියෙන විශේෂත්වයක් තමයි තමා සතු වගකීම තමාට පවරා දෙන එක. කෙනෙක් දුකටපත් වෙනවා නම් ඒ අන් අය නිසා නෝ තමාගේම වරදක් නිසා බවත් කෙනෙක් දුකින් මිදීමට හැකි නම් ඒ තමාගේම උත්සාහය නිසා බවත් මේ සඳහා තථාගතයන් වහන්සේලා මාර්ගෝපදේශකත්වයේ සපයනු විනා කිසිවිටකත් ගලවා ගැනීමක් නොකරන බවත් අපවාටහා ගත යුතු වෙනවා. ඒ අනුව මේ සමයන් අපි සදහවත් බෞද්ධ පින්නතුන්ට ආමිස පූජාවන්ට වඩා වඩාත් නැඹුරු වෙනවාට වඩා ආමිස පූජාවත් අත නොහැර ප්‍රතිපත්ති පූජාවෙන් ලැබිය හැකි සැනසීම කුමක්දයි සොයන්නට ගවේෂණය කරන්නට ඒ සඳහා යොමු වෙන්නට හොඳ කාලවකවානුවක් අවස්ථාවක් වශයෙන් තමයි අපි දකින්නේ. ඒ කරුණු පැහැදිලි කිරීම පදනම් කොටගෙන තමයි අප විසින් මෙම ධර්මදේශනාවන් පවත්වනු ලබන්නේ. කිසියම් ආකාරයක සරල තැනකින් පටන් ගන්නා වූ මෙම ධර්මදේශනා ක්‍රමයෙන් ගැඹුරු කරුණු පැහැදිලි කරන තැන් දක්වා ගෙන යමින් සිටිනවා ගෙන යන්න පුළුවෙනි ගෙන යනු ලබනවා. අර ගම්බද විවාහාරයේ තිබෙන ලස්සන යදුමක් මා යොදන්න කැමදීනෙ තෙන්න හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු. බාපට සවන් දෙනවා නම් මේවා තවත් රසබර වැඩගත් කරුණු එළිවෙන්නේ තවදුරටත් ඉදිරි දේශනාවලදී කියන එක අනාවැකියක් වශයෙන් අප කියන්න කැමතියි. ඉතින් අපි අද ධර්ම දේශනාව සඳහා යොදාගන්න ලැබුවේ පුංචි ගාථා පද 14ක්. ධම්මපදේ නම් වූ අප භාවිතා කරන බෞද්ධයාගේ අත්පතෙහි සඳහන් සදහම් අවවාද වලින් එකක්. මේ සදහම් අවවාදය ගැන ගැඹුරින් කල්පනා කරන විට මට හිතන දේවල් තමයි තිලෝගුරු බුදුපියාණන් වහන්සේ මෙබඳු ඉතා කෙටි ක්‍රමයකින් මේ සඳහා මඟ පැහැදිලි කොට තිබියදී හෙවත් මූණ මැද තියෙන නහය කෙලින්ම අතින් අතපත ගන්න හැකියාව තිබියදී කුමකට හිස වටා අත යමින් නහය අත ගන්න උත්සාහ කරනවද කියන එක. එබැවින් මෙහි සඳහන් දහම් කරුණු ඉතා ගැඹුරුයි, ඉතා පැහැදිලි සහ යහපත් මාර්ගස්ත්‍රයකින් යුක්තයි. එබැවින් අපේ අද පවතින සමාජ තත්ත්වය සහ පවතින සමාජ අවබෝධය පැහැදිලි කරමින් ඒ ඉක්මවා යමින් ඊට අදාළ අරුත් විවරණය කරන්නට කල්පනා කරනු ලබනවා. සරලාර්ථයෙන් අරගෙන බලන්න. සබ්බේ සංඛාරා අනිච්ඡාති. සියලුම සංස්කාරයන් අනිත්‍යයි. යදා යම් විටක පඤ්ඤාය පස්සති නුවණින් දකිද එකල්හි අත නිබ්බින්තතේ දුක්ඛේ සංඛාර දුක්ඛය කෙරෙහි කලකිරෙන ලබනවා. එන්න නැත්නම් ඒ නික්මීමට හිතෙනවා. එහෙම නිවනට මගේ. තව කෙටි වාක්‍යයකින් මේක පැහැදිලි කරනවා නම් යමෙකුට සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍යයි නොනින් වැටහෙද ඒට සංඛාර ලෝකයේ කෙරෙහි කලකිරෙනවා. එහෙම ඔහුගේ විමුක්තියට මඟ වෙනවා. වටහා ගත හැකි නම් එකක් ඉතා කෙටි. එසේ වුවද මේ ගාථා පදයෙන් ජනිත කරන ලබන අරුත යොමුකට තිබෙන්නේ ලෞකිකයට නම් යොමුකට තිබෙන්නේ වෙනත් දිශාවකට නම් එවිට මේ ගාථාවෙන් සඳහන් කරුණ මේ සමාජීයතු කර ගැනීමට අපහසු වෙනවා. මා දිනක් යම්කිසි ගමනක් යන විට පාරක් අයිනි තිබුණා දැන්වීම් පූර්වක් කියන ලැබුවා. ඒ දැන්වීම් පූර්වේ පවතින්නේ ගඟට යන පාර කියලා. එතකොට ගඟ දන්නේ නැති කෙනෙකුට ඒ පාර ඔස්සේ ගියාම ගඟට යන්න පුළුවන්. කවුරු හිතුවක්කාර කෙනෙක් කවුරු හරි විහිළුකාරයෙක් මේක වෙන පැත්තකට හරවලා තිබුණා. ඉතාලියේ. දැන් එතකොට ගියොත් එහෙම යන්න වෙන්නේ ගඟ පැත්තට. මේ ඉතාලියේ තියෙන කැලයක් නම් කැලයක් නැත්තට. ඉතාලියේ තියෙන වැසිකිලි නම් වැසිකිලි පැත්තට. ඉතාලියේ තිබුණාටම හරියන්නේ නැහැ මග වෙන පැත්තකට හැරෙව්වොත් යන්නේ අදාළ තැනට නෙමෙයි. අන්‍යවාද මේ පාරම්පරික බෞද්ධකමේ මේ රචනවල අර්ථ විග්‍රහයන් අපි බෞද්ධ පින්නතුන් කතා කරන ආකාරයට ඔවුන් වටහාගෙන තියෙන ආකාරයට සැබෑ පැත්තට යොමු වෙන්නේ නැහැ. අන්න එතනයි මේ දෝෂේ පවතින්නේ. බුද්ධ ලෝක බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ පෙන්වන නෛර්යානික බව හිණවීමක් හෝ අකාලික බව අවලංගු වීමක් හෝ නොවේ. හොඳට මතක තබා ගන්න ඒවා. කිසි විටකත් නෛර්යානික කියන කේ තේරුම නිවන් පැත්තට යොමු කළා වූ කියන අර්ථය ඒ තමයි ඉතලේ තියෙන්න ඕන පැත්ත. අකාලික කියන කේ තේරුම මොකක් ගැඹුරු කරුණ. අපි දැන් ඔය යම්කිසි කුසල කුසල කර්මයක් කරපුවාම ඒවට විපාක දෙන්නට කල් ගත වෙනවා. අද මතු ජීවිතයක මේ ජීවිතය අවසානයේදී ආදී වශයෙන්. නමුත් යම් මොහතක ඔබ දහම් සරණ කරගත්තොත් ඒ ධර්මයේ විපාක ඒ මොහොතේම හම්බ වෙන දෙයක්. කල් ගත වෙන්නේ නැහැ. ඒ ගුණයන් තිලෝගුරු බුදු පියාණන් වහන්සේලා ලෝට හෙළි කරන ධම්ම කිසි දවසක්වත් හීන විය නොහැකි. එබැවින් මේ වදන් වලින් පෙරගස්සන ලබන වදන් වලින් පෙන්වන අරුත මඟ පෙන්වීමේ වර්ධි පැත්තකට වැරදි දිශාවකට යොමු වෙලා තිබෙනවා. දැයි අපි අපේ අවධානයට ලක් කරන්න වෙනවා. වත්මන් සමාජයස බලන්න. නිහි පැවිදි ස්ත්‍රී පුරුෂ බෞද්ධ පින්නතුන් හැම දිනාගින්ම උතුමන්ගෙන් විමසුවත් ඔවුන් හැමෝම කොහෙද යන්නේ? නිවන් අවබෝධ කරන්න. ඇතමෙක් වන්දනා ගමන් යනවා. ඇතමෙක් මල් පහන් පූජා පවත්වනවා. ඇතමෙක් පල්සිල් රකින්නවා. ඇතමෙක් අවිහිංසාවාදී ව්‍යාපාරයක් කරගෙන යනවා. ඇතමෙක් අටසිල් රකින්නවා. ඇතමෙක් සාමනීර සිල් රකින්නවා. සහ ඇතමෙක් උපසම්පදා සිල් රකින්නවා. මේ විවිධ ඔවුන් මේ විමුක්තිය සඳහා අනුගමනය කරන්නා වූ ක්‍රියාමාර්ග. ඔවුන් හැමදිනම විශ්වාස කරනු ලබනවා මේ ක්‍රියාමාර්ගයේ අනාගත ප්‍රතිඵලයක් තමයි අපට නිවන් සම්බන්ධ වීම කියන එක. නමුත් මේ ක්‍රියාමාර්ග සියල්ල පසෙක තබා මේ ගාථා පදයේ අර්ථය අරන් බැලුවොත් දැනගන්න ඕන ඉතා කෙටි දෙයයි. සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍යයි නුවණින් දැක ගන්න පුළුවන්ද? එතකොට අපි විසින් කරනු ලබන වැරද කෙරෙහි කලකිරෙනවා. එහෙම සසරින් ගැලවීමට මඟ කියලා. එවිට අපි අර සම්ප්‍රදාය තුළ රැගෙන ආව යහපත් ආචාර ධර්ම සියල්ල බිඳ දැමිය යුතුයි කියන එකෙන් කියවෙන්නේ නැහැ. සදහම් යටපත් වූ සමාජයක මේ සමාජයේ මෙතරම්වත් පාපකාරී නොවුනේ ඒ සමාජයේ පන්සිල් අටසිල් රකින නිසා, පවට බියුවයි සිටින නිසා, නොසේනම් දාන සීල භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවල යෙදුණු නිසා, නොසේනම් පවෙන් වළකින්නටයි අවවාදන ශාසනා කරන නිරන්තරයෙන් දකින්න පුළුවන් සිවුරක් නැත්තම් පූජනීය මහා සංඝරත්නය හැම ගමක් පාසාම විහාරස්ථානයක සිටින නිසා. නොසිටිනා නොසිටියානම් මේ වන විටත් මීටත් වඩා මේ සමාජයේ පාපකාරී වී අවසන්. මේ පිළිබඳ ජාතක කතාවක් හොඳ කතාවක් තිබෙනවා. ඔය රජ කෙනෙක් ඉඳලා තවුසන් රුසුළු විසුළු කරන්න පටන් ගත්තයි කියලා ඔවුන් ගමහැර ගියයි කියලා කියනවා. අනතුරුව පවපින කියලා දෙන්න දෙයක් නැතුව රජතුමා ඇතුළු සියලු දෙනාම වැඩිහිටියන්ට උසුළු විසුළු කරන්න පටන් ගත්තයි කියලා කියනවා. අනතුරුවන් පව පුරවාගෙන මේ ගිහින් අපාය උපදින සංඛ්‍යාව වැඩි වුණාම දෙවියන් බැලුවයි කියලා කියනවා, දිව්‍ය ලෝකෙින් නැත්තේ ඇයි කියලා. බැලුවාම වැඩිහිටියන්ට අපහාසු පාස කරමින් ඉන්නේ අය අපාගත වෙනවා. අනතුරුවයකට මුල් වුණා වූ පුද්ගලයාව බයගන්නලා මිනිසුන් පාපයෙන් ඉවත් කරමින් ආපහු ඔවුන් යහපත් දේට යොමු කළයි කියලා ওই කතාවේ සඳහන් වෙනවා. එබැවින් වලකන්නේක් සිටිය යුතුයි. පාපෙන් වලකන්නේක් පාසලේ සිටිය යුතුයි, ගෙදර සිටිය යුතුයි, විහාරස්ථානයේ සිටිය යුතුයි. එසේ වූ පමණින් සියල්ල සම්පූර්ණ වන්නේ නැහැ. පාපෙන් වැළකීම කියන්නේ සකල ක්ලේශයන් ප්‍රහීන කිරීම නෙවෙයි. එතකොට පුණ්‍ය කර්මයන්ටනේ යුක්ත වීම. ඒවට යහපත් විපාක ලැබෙනවා විනා එසේ වූ පමණින් සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියන වදනේ අරුත වැටහෙන්නේ නැහැ. අපි වර්තමාන සමාජයේ තියෙන තැන් සිට මේ අර්ථය විග්‍රහ කරගන්න උත්සාහ කරමු. යන්න ඔබ ඔබේ ඥාතියෙකුගේ අවමගලක් සිදු වෙන අවස්ථාවට. දැන් අනිච්චාවත සංඛාරා. සබ්බේ සංඛාරා අනිච්චාති. අය ධම්මා සංඛාරා. නැමති බැනරයක් ප්‍රදර්ශනය වෙනවා නේද? මේ අනුශාසනා කරන ඇතැම් අය මේ පුද්ගලයාගේ ජීවත් වීම නිත්‍ය දෙයක් වශයෙන් උත් සංඛාරයක් වශයෙන් උත් ඔහුගේ ශරීරයෙන් පණවිවත් වියාම අනිත්‍ය වීම වශයෙන් මේ ලෝකේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන සියලුම හටගන්න දේවල් නැති වෙනවා. ඒ නිසා මෙයත් හටගත්තම උපසින් දැන් නැති වුණා. මේ ගැන දුක්ක් වෙන්න දෙයක් නැහැ කියලා ඒ පුද්ගලයා මෙලවින් ඉවත් වියාම අනිත්‍ය වශයෙන් සඳහන් කරන සමාජයක් මේ රටේ නැද්ද? බාහිර ලෝකේ පවතින ආ වූ ද්‍රව්‍ය සංඛ්‍යාත ලෝකයේ සිදුවෙන විනාශයන් වෙනස්කම් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන අනිත්‍ය වශයෙන් විග්‍රහ කරන අය මේ රටේ නැද්ද? මෙන්න මෙතනයි අපි නතර වෙලා ඉන්නේ. අපි දැසින් බලමින් ලෝකේ ද්‍රව්‍ය රසිද වෙනස්තමට බුදුන් වහන්සේ වදාලා අනිත්‍ය ආරෝපණය කරමින් ඒ බුදුන් වහන්සේ වදාළ දෙයක් කියයි කියමින් එතන නතර වෙලා ඉන්නවා. නමුත් එසේ අනිත්‍ය දැකපු කිසිවෙකුටත් අත්තමුත්ත පරම්පරාවේ හෝ අද පරම්පරාවේ ඒ සමග්ගෝ විසුද්ධියා වුණේ නැහැ. එය නිවීමේ මඟ වුණේ නැහැ. එහෙනම් මේ පෙන්වන දිශාන තියෙ නැත්නම් පැත්ත මේ ඇසෙන් බලලා සිදුවෙන වෙනස්කම් වලට අනිත්‍යයි කියන විවාහාරය ග්‍රාම්‍යයි නොදියුණුයි ඒ වගේම අර්ථ විපරීතයක් කියලා මට හිතෙනවා. එහෙම මම තීරණය කරන්නේ තනි හිතුවක් කාර්කමකට නෙවෙයි. ඒ සංඛාරා සංඛාරා කියන වචන වල තියෙන අර්ථය සහ ඒ සරුත් සාමුදුරන් වහන්සේ වැනි උත්තමයේ ඇතුළත් කොට තියෙන තැන දැක්වීම තුළින් මේ සවන් දෙන ඔබට මම ඇතැම් විට මේවා පැහැදිලි කරලා ඇති. නමුත් අලුතින්ත් අපට සවන් දෙන අය සිටිනවා නම් තේරුම් ගන්න. යථා සංඛාර දානස්මින් උජිතස්මින් මහාපතේ කියන ගාථාවේ සඳහන් කරන සංඛාර දානස්මින් කියන්නේ සයන්න බින්දුව අල්ප ප්‍රාණ කායන් රායන සංඛාර. උජිතස්මින් මහාපතේ කියන්නේ මහා මාර්ගයේ උස්තැනක. සංඛාර දානස්මින් කියන්නේ කසල දානවා කියන එක. එතකොට එතන සංඛාර කියන්නේ කසල වලට. නමුත් අපි අනිච්චවත සංඛාරා කියලා හඳුනනකොට සයන්න බින්දුව අල්ප ප්‍රාණ කායන් නෙවෙයි යොදන්නේ මහා ප්‍රාණ කායන්ෙන් සංඛාරා. ඒ සංඛාරා කියලා කියන්නේ බාහිරේ තියෙන දේවල් නෙවෙයි, බාහිර කසලක් නෙවෙයි. වරහන් තුල සඳහන් කරන ලබනවා ඒ සංඛාරා කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ වලට කියලා. අතක තබා ගන්න. එවිට ඒවා රැස්වන්නේ බාහිර කසල වලට නෙවෙයි, පෘථග්ජන පුද්ගලයන්ගේ සිත් තුළ. මේ සංඛාර වර්ග කීයක් තියෙනවද කියන එක ඊළඟට ඔබ තේරුම් ගන්න ඕන. සංඛාර සහ අபிසංඛාර කියන වදනේ වෙනසක් තේරුම් ගන්න ඕන. ඔබට අපට කයක් තියෙනවා. මේ කය වචන සිත කියන තුන්දර ප්‍රාත්මික සඳහා ආස්වාස ප්‍රාස්වාස වාතයත් ඒ වගේම විතක්ක ਵਿਚාරත් සංඥා වේදනාත් කියන තුන බලපානවායි කියලා භාෂා ඇති. ඒ කයක මේ කයේ කය වචි මනෝ. නමුත් ඒවා අபிසංඛාර නෙවෙයි. නමුත් මෙතන තේරුම් ගන්න ඕන අபிසංඛාර කියන එක. අபிසංස්කරණය කියන එකේ තේරුම යලිත් හට ගන්න පුළුවන් හේතුවක් ඉතුරු වෙමින් අවසන් වෙන එක. ඒ අනුව ගත්තල මේ සමාජයේ ජීවත් වෙන මිනිසුන් අතරින් තමන් කරන කියන වැඩවලට අනුව ඔහුගේ චිත්තසංතානගතව රැස්වෙන්නා වූ කාරණා ටිකක් තියෙනවා. ඒ රැස්වෙන්නා වූ කාරණා වලට තමයි මේ සබ්බේ සංඛාරා නැත්තම් සියලුම සංස්කාර කියලා කියන්නේ. බාලමයකට අපි යනවා. බාලමයකට කියන්නේ අපුඤ්ඤාභි සංඛාර. ඒ කියන්නේ කය වචන සිත කියන මේ තුන්දොරින් ලෝභ දේශ මොහ සහිතව පස්පව් දසාකුසල් යමෙක් කරනවා නම් එහිදී ඒ අපුන්‍යාවි සංකාරයේවත් තව ඔවුන් මමකට මගේකට මගේ ආත්මකට ගන්නවා නොදැනම එවිට ඒ කරන ක්‍රියාකාරකම එතන අවසන් වුණාට ඊට විපාක වාරය දීමට අවශ්‍ය හැකියාව අවසන් වන්නේ නැහැ චිත්තසංතානගත වෙනවා. අන්න එහෙම පව් රැස් කරන එකට අපුන්‍යාවි සංකාර කියලා කියනවා. පව් රැස් කළොත් මිනිසුන් අතර අල්පායුෂ්ක බව හා රෝගී බව මරණින් මතු සමහර විට දුගතිගාමි උත්පත්තියක් තමයි මේ අපුන්‍යාවි සංකාරයේට කර්ම නියාමයේ ලබා දෙන්නා වූ විපාක වාරය. වත්මන් සමාජයේ බෞද්ධයින් තුල ඔය කොතරම් බෞද්ධ කියලා කිව්වත් අපුන්‍යාවි සංකාරය ආගම බවට පත් කරගත්ත ඒ ජීවිතය බවට පත් කරගත්ත අය ඔබට ඔබේ ගමේදී නැත්නම් යම් යම් තැන්වලදී හමු වෙන්නට පුළුවන්. අපට කියන්න තිබෙන්නේ ඔවුන් තිලෝකර බුදුරජාණන් වහන්සේ වදාළ ධමයේ ආසන්නයකටවත් පැමිණෙ නැති අය කියන එකයි. නමුත් අපට සවන් දෙන පින්නතුන් අහම්බෙන් හෝ එහෙම සවන් දෙන්නේ ඊට වඩා දියුණු නුවණක් ඇති සහ ඒ රසයක් වටහා ගන්න පුළුවන් අය බැරි. අනතුරුව මව්පියන්ගේ සහ ගුරුවරුන්ගේ පූජපක්ෂයේ තවාදාන සාසනා පිළිපදින සහ තේරුම් ගන්නා වූ ඇතැම් අය මේ අපුණ්‍යාභි සංකාරයේ රැස් කිරීම තමාට දුක්ගෙන දෙන කරුණක් කියන අවබෝධය ලබා ගැනීම තුළ කෘතඥ භාවය තුළ 100%ක් බැරි වුණත් ඒ නොකර ඉන්නට උත්සාහ කරන ලබනවා. අනතුරුව එබඳු අය ශ්‍රම දාණයට, දාණයට, පරෝපකාරයට, ගිලනුන්ට ඕටම් කිරීමට, අසරණයන්ට පිහිටවීමට, වෙසක් පොසොන් දන්සල් දීමට වගේ මේ සත්කාරයන් තෝරා ගන්න ලබනවා. ලිඳක් හිින්න පාලමක් දාන්න ඉස්සර නම් ඕවට කී ඒ දඬු පාලම් බින් පතස් වැවපකුණු කැනවීම කියලා පුණ්‍යක් යකිනේ. අද ඒ වගේ අවශ්‍යතාවය අඩු වෙලා තියෙනවා. ඊට විකල්ප වෙනත් කරුණු අවශ්‍ය තෝරා ගන්න ඕන අපි. ඒ දඬු වවන්නේ ආද? ඒනට වෙනත් දෙයක් කැවිම් තියෙනවා. ඒ වගේම අනිත් දේවලුත් එහෙමයි. මට මතකයි මගේ ළමා කාලේ අහමගේ යන විට අම්බලම කියලා එකක් තිබුණා. අද ඒක අවශ්‍ය නැති වෙලා තියෙනවා පයින් ගන්න නැති නිසා. පින්තාලිය කියනවා පෙන්තාලිය කියනවා එහෙම පෙන් තියපු තැනක් තිබුණා. අහම තැන්වල පිපාසයට පයින් යනවට පාවිච්චි කරන්න. අද එහෙම එකක් අවශ්‍ය වෙලා නැහැ. එහෙම එකක් අවශ්‍ය නූපමණින් ඒ සත්‍යා සමාජයෙන් බැහැර විය යුතු නැහැ. ඊට සමගාමීව තවත් අවශ්‍ය දේවල් මිනිසුන් විසින් කරන්න ඕන. අන්නේසේ අප ජීවත් වන විට සිතින් කයින් වචනේ කරන්නා වූ මේ දස පුණ්‍යක්‍රියාවන්ට අයිති ක්‍රියාකලාපයන්. ඔබ දස පුණ්‍යක්‍රියාවක් කියවම දන්නවනේ. දාන සීල භාවනා පත්‍තිපත්තානුමෝදනා විවාච අපචායන ධර්ම දේශනා දිට්ඨිය කම්ම කියලා. දානීය සීලේ භාවනාව පින්දීම පින් අනුමෝදන් වීම වැඩිහිටියන් පින්දීම වතාවත් කිරීම ධර්ම ශ්‍රවණය කිරීම ධම් විසීම සහ දෘෂ්ටි ඍජු කිරීම කියන කාරණා. අනේ බඳු ක්‍රියා කරන පින්නතුන් තමයි අපට මුණ ගැසෙන්නේ. වැඩිකර. අනේ ඔවුන් දසපන්න ක්‍රියාවල නිරත වෙමින් ඔවුන්ගේ චිත්ත සංතානයේට පින් හේතු ඉතිරි කරන අය. එබැවින් මේකට කියනවා පුණ්‍යාභි සංකාරය කියලා. ඔබ අපට අදාළ වන්නේ මේ පමණයි. නමුත් සරියුත් මහරහතන් වහන්සේ විග්‍රහ කරලා තිබෙනා වූ අභිසංස්කාරයේ තවත් එකක් තියෙනවා. තයෝ සංකාරා කියලා තමයි මේ සංගීත සූත්‍රයේ සඳහන් වෙලා තියෙන්නේ. ඒ අනිත් අභිසංකාරයට කියනවා ආනිජ්ජාභිසංකාර කියලා. මේ දේශනාවනේ අපට අදාළ නැතිව. නමුත් තිලෝකර බුදුපියාණන් වහන්සේ වාසය කළ සමාජයේ මේකට තැනක් තිබුණා. ඔය පවක් පිනක් කියන දෙකට එහා ගිය යම් පිරිසක් වනාන්තරගත වී පස්දරට එන අරුණ වලක්වා ගනිමින් කසින නම් වූ භාවනා විශේෂයක් කරන ලැබුවා. සමත නම් වූ භාවනා විශේෂයක් කරන ලැබුවා. එතකොට gedaradi කරන කාරණා දානමය කුසල්, සීලමය කුසල්. වනාන්තර ගසුවේ මේ කරන එකට කියනවා භාවනාමය කුසල් කියලා. නමුත් එයත් අභිසංකරණයක්. එය කොහොමද වෙන්නේ කියන එක පිළිබඳව ඉදිරි පියවර වී මා පැහැදිලි කරන ලබනවා. එතකොට මේ සංඛාර සබ්බේ සංඛාරාවලට අයිති වෙන ලබනවා මෙසේ පෞරස් ක්‍රීම අපුණ්‍යාභිසංකාරත් පින් රැස් කිරීම පුණ්‍යාභිසංකාරත් ධාන කුසල රැස් කිරීම ආනිජ්ජාභිසංකාරත් වශයෙන් දැන් මේ සංකාර රැස් කරපුවම අනාගතයේ අවසන් නැහැ කෙනෙකුගේ ජීවිතේ. අපුණ්‍යාභිසංකාරයේ මරණාසන්න මොහොතේ සෝකීය චේතනාවන්ට આવොත් ඊට දර්ශනය වන්නේ ලෝභ දේශ මොහී චේතනාව. ඔවුන්ට මිනිස්කම අහිමි, ඔවුන් තිරසංගත සතුන් නැත්තම් නිරි අපාගත සතුන් බවට පත් වෙනවා අන්න විපාකේ. මරණාසන්න මොහොතේදී පුණ්‍යාභිසංකාරයක් Tamanගේ චිත්තසංතානයට පැමිණියොත් අල්පෝ පුණ්‍ය කර්මයෙන් රෝගී වූ මිනිස් ජීවිතයකුත් මධ්‍යම ප්‍රමාණයේ පුණ්‍යානිසංසයන්ගෙන් භවෝග සම්පත් හිමි මිනිස් ජීවිතයකුත් ඉහළ මට්ටමේ පුණ්‍යාභිසංකාරයෙන් සදිවිලෝක දෙවියන් අතර උපදින්න පුළුවන් ජීවිතයකුත් ලබන්න පුළුවන් බව අප විසින් ඔබට මින්තර දේශනා කොට ඇති පුණ්‍යතිරියවත් සූත්‍රයට ඔබ සවන් දුන්නේ නම් ඔබට ඒ මතක් කරගත ගැනීමට හැකි වෙනවා ඇති. එවිට අපි අපුණ්‍යාවි සංකාරයේ අනාගත විපාකයක් පුණ්‍යාවි සංකාරයේ අනාගත විපාකයක් පැහැදිලි කරන ලැබුවා. දිව්‍ය ලෝක 6න් මේ විශ්වය නැත්තම් මේ බුදු පියාණන් වහන්සේ එහෙලි කළ සංසාර ප්‍රවෘත්ති ස්ථාන සමාරවන්නේ නැහැ. එවිට තිබෙන්නේ 11යි. අපාය 4, manuss ලෝකය සහ සදිව ලෝක කියන එක ඔක්කොම තමයි සප්තකාම සර්ගය කියලා කියන 11 භූමියයි. නමුත් 31 තලයක් තියෙනවා. සත්වයා තමන් එක් රැස් කරන සංඛාර නිසා උපත ලබන්න පුළුවන් ස්ථාන 31ක් තියෙනවා. 11 නම් තව 20ක් තියෙන්න ඕන. අන්නේ 20 යමෙක් උපදින්නේ ඕපපාතික ප්‍රතිසන්දියක් ලබාගෙන මෙන්න මේ ආනිජ්ජාවි සංකාරයේ ප්‍රතිඵලයක්. ආනිජ්ජාවි සංකාරයේ පළවෙනි කොටසට කියනවා රූපාවචර ධාන කියලා. එතකොට රූපී බමතල 16ක්. ඉතුරු එකට කියනවා අරූපාවචර ධාන කියලා. අරූපී බමතල 4ක් උපදින්නට පුළුවන්. දැන් තේරුම් ගන්න. මේ සංකාරයන් රැස් කිරීම තුළ මිනිස් අපාගත දුක් විපාකයක් මිනිසුන් අතර හෝ දෙවියන් අතර ලෞකික සැප විපාකයක් ආනිජ්ජාදි සංකාරය තුළ රූපී අරූපී බමතල ඇවිදීමත් මේ සසර ඇවිදීම කරන්න පුළුවන්. අන්න අපිට මේ ආනිජ්ජාදි සංකාරයේ රැස් කර ගැනීම පිළිබඳ හැකියාවක් අවබෝධයක් නැහැ ගෘහස්ත ජීවිත ගත කරන පින්වතුන් වශයෙන්. ඒ සඳහා වෙනම ජීවිතයක් ආරම්භ කරන්න වෙනවා සියල්ල අතහැර දමා කලියට දුස් බුදු පියාණන් වහන්සේ 15 සමාජයේ හිටියා වූ අත්කලමතාන යෝගීන් කියන්නේ මේ ආයත. එබැවින් මේ පිළිබඳ වත්මන් සමාජයේ ඉන්න කාටවත් අවබෝධයක් නැහැ. කලාතුරකින් කෙනෙක් ඉන්නවා නම් දුෂ්කර ප්‍රතිපදාව රකින්න ඉතා දුරබැහැර මිනිස් වෙනසුනක තනිව ඉන්න කෙනෙක් වෙන්න ඕනේ. ඒ අරුණහම ආනිජ්ජාවි සංකාරයන් රැස් කරන්න පුළුවන් කමක් නැහැ. අනතුරු අපට පුළුවන් තේරෙන්නේ අපුණ්‍යාවි සංකාරය සහ පුණ්‍යාවි සංකාරය. ඉතින් මේකට අපි තේරෙන සිංහලෙන් කියන්නේ පින් රැස් කරනවා පව් රැස් කරනවා කියන්නේ. දැන් මේ රැස්වීමෙන් විපාක ලැබීම තුල අපට අනාගතය තීරණය වෙනවානේ. අපායට හෝ මිනිසුන් අතර හෝ දිව්‍ය ලෝකෙ. අන්න සදහම් මේ නිදන මග එළි නෝන යටපත් වූ සමාජයේදී අපායෙන් ගැලවෙන්නට අසඤ්ඤතලයේ කියන එක තවත් දුෂ්ටක්ෂණයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දානවා. බුදුවරු 3-4 දිනක් පහළ වෙන තුරු ආපහු වෙන්න බැරි දිව කල් ආයස තියෙන මේ රූපී අරූපී ධානය වලින් කාලක් ක්‍රියා කෙරේ. එවිට ඔබ අපට අවශ්‍ය වෙනවා බුදුවරයෙකුගේ පහළවීම හෝ සදහම් හමු වෙනතුරු දෙවියන් අතර හෝ මිනිසුන් අතර රැඳී සිටින්නට. ඊට වඩා හොඳ තැනක් නැහැ. දෙවියන් අතර හෝ මිනිසුන් අතර හෝ පැවිද්දේ රැඳී සිටීමේදී අපට අවශ්‍ය වෙනවා එක දිව්‍ය සම්පත් නැත්නම් ආයු වර්ණ සත් බල. මේ සඳහා අපට පුණ්‍යාභි සංකාරයේ ප්‍රයෝගී වෙනවා. එබැවින් අවිද්‍යාවෙන් පිරුණ සත්‍ය සදහම් මඟ විවෘත වන සමාජයේදී අපුණ්‍යාභි සංකාරයෙන් ඉවත් වී පුණ්‍යාභි සංකාරයේ වැළඳ ගන්න ලබනවා. එසේ වුවද පුණ්‍යාභි සංකාරයේ ප්‍රතිඵලයක් වශයෙන් අපට සතර දුක්ඛයන්ගේ නිමාව හිමි නොවන බව ඔබට තේරුම් යා යුතු වෙනවා. එෙහිදී බුදු පියාණන් වහන්සේ වදාළ පුඤ්ඤකිරිවස්ස සූත්‍රය වගේම සුමනාවෙන සූත්‍රවල සඳහන් කරනු ලබනවා. දෙවියන් අතර මිනිසුන් අතර පැවිද්දන් අතර ඒ සැප සම්පත් හිමීම සඳහා මේ පින නම් වූ දේ උපකාර වෙනවා. උපකාරාණි පුඤ්ඤානි. දේව භූතස්සතු උපකාරාණි පුඤ්ඤානි. පබ්බජි දස්සතු උපකාරාණි පුඤ්ඤානි. ගිහි භූතස්සතු උපකාරාණි පුඤ්ඤානි කියලා ඒ වදන්වල පවතින්නේ. කෙසෙල් ගසකට පොහොර දැමුව විට සාරවත් වන්නාසේ. පොහොර නොදැමුවේ නම් ඒ ගස සාරවත් නැතුව සෑදෙන්නාසේ. ජීවිතයේ මිනිසුන් අතර හෝ පැවිද්ද හෝ දෙවියන් අතර සාරවත් වීමට ලෞකික වශයෙන් මේ කියන පින කියන එක විපාක වාරයක් වශයෙන් අවශ්‍යයි. එබැවින් ඔබ හැමදෙනා තේරුම් ගත යුතුයි පින සසරට පින සසර සැප සඳහා. දැන් මේ පුණ්‍යාවි සංකාරය, අපුණ්‍යාවි සංකාරය, අනිජ්ජාවි සංකාරය තුල තියෙන දර්ශනය අපි තේරුම් ගන්න ඕනනේ. එතන අප ළඟ තිබෙන්නේ බුදු පියාණන් වහන්සේ වදාළ දර්ශනය නෙවෙයි. අන්න එතනින් අප මේ බුදු පියාණන් වහන්සේ වදාළ දර්ශනය තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. පින් රැස් වෙනවා කියන්නේ, පව් රැස් වෙනවා කියන්නේ, ධ්‍යාන කුසල රැස් වෙනවා කියන්නේ, ඒ රැස් වෙනවා කියන එකේ තේරුම ඉදිරි විපාක වාරයක් සඳහා හේතු ඉතුරු වෙනවායි කියන එක. එවිට අපි ඒකට කියනවා තණ්හා අනුසය කියලා. සංඛාරයෙන් තමයි ආපහු විපාක වාරයක් හටගන්නේ. එවිට මේ සංඛාර තුනම අවිජ්ජාපත්‍ය සංඛාරා යටතට අයිති වෙනවා කියන එක තේරුම් ගන්න තරම් ඔබේ දැනුම දැන් පුළුල් නම් හරිම හොඳයි. දැන් අවිද්‍යා පත්‍ය සංකාරා නම් වූ පටිච්චසම්පාදණිය ආයේ අගට තියෙන්නේ ජාති ජරා ව්‍යාධි ශෝක මරණ වලනේ. එතකොට මේ රැස්ක්‍රියන් සියල්ල අවිද්‍යාව මුල් කොටගෙන නම් එහෙනම් සංසාරී ජාති ජරා මරණ වලින් නිදීමක් නැහැ සැපේ පාක ලැබුණත්. පටිලෝම පටිච්චසම්පාදණිය ආයේ පෙන්වන්නේ අවිද්‍යා නිරෝධයෙන් සංකාර නිරෝධ වුණොත් තමයි ජාති ජරා ව්‍යාධි ශෝක මරණ නිරුද්ධ වෙන්නේ කියලා. දැන් අපේ බෞද්ධ පින්වතුන් සංකාර රැස්ක්‍රීම නිවන් මඟ වශයෙන් හිතනවා. ඒ තමයි නිවන් මඟ කියලා කල්පනා කරමින් සංකාරයන් රැස්ක්‍රීම තෝරාගෙන සිටිනවා. ඔය නිවීම කියන වචනේ පැහැදිලි කරන්ට තියෙන වචන වල අපහසුව තේරුම් ගත්ත බුදුරජාණන් වහන්සේ පිළිබඳව තව වචන ගොඩාක් ඉදිරිපත් කරපු අවස්ථාවක් තියෙනවා සූත්‍ර පිටකයේ. ඒකේ තියෙනවා ලස්සන වචනයක් ඒක කියන ඕන නිසායි මම මේක ගත්තේ. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදි පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිබ්බානම්ති. එය ශාන්තය, ඒ ප්‍රණීතය. ඒතං ඒ කියන්නේ මේ නිවීම කියන එකට හැපෙන්නයි. සබ්බ සංකාර සමතෝ අන්න රහස ලැබුණා. සියලුම සංස්කාරයන්ගේ සංසිඳීමක්. සමතෝ කියන එකේ තේරුම එතන සංසිඳෙන්න ඕන. දැන් සංකාර රැස්කිරීම සසර ඇවිදින මගයි සංකාර සමතයකටපත් වීම තුලින් තමයි නිවීමට යන්න පුළුවන් වෙන්නේ. ඔන්න අපි මේ කරුණ හොඳ වඩා සමින් පැහැදිලි කරමින් සිටිනවා. මේ ඉදිරියේදී ඔබේ ධර්මදේශනා සඳහා හුඟක් ප්‍රයෝගී වේවි. මේ කරුණ නැවත නැවතත් පැහැදිලි කරන්න නැතුව අපට ගන්න පුළුවන්. එබැවින් මේ දේශනාවන් වැඩි දෙනෙක් සවන් දී මේ කරුණ තේරුම් ගන්නවා නම් අපට පහසු වේවි. සබ්බ සංකාර සමතෝ සියලුම සංස්කාරයන්ගේ සංසිඳීම කියලා පැහැදිලි කරලා තිබෙනවා. ඊටු වදන මම මෙතන ගන්නෑ පැහැදිලි කරන්න අපට අදාළ නොවන බැවින්. දැන් ඔබ දන්නවාද ඔබ අවමගුල් උත්සවයකට සහභාගී වෙන්න වෙලාවට පූජනීය මහා සංඝරත්නයේ දේශනා කරන අනිත්‍යාව සංකාර ආගාතාවේ තේසං වූප සමෝසුකෝ කියන ගාථා පදයේ තේරුම ඒවායේ උපසමනය සැපයි. මොනවායේද? සංඛාරයන්ගේ. සංඛාරයන්ගේ සංසිඳීම සැපයි. බුදු පියාණන් වහන්සේ මෙතන ආධාරණා සබ්බේ සබ්බ සංඛාර සමතෝ. දැන් පුතත් ජන සමාජයට අපි එමු. පුතග්ජන සමාජයේ පාපකාරී පුද්ගලයා අපුණ්‍යාවි සංකාර රැස් කරනවා. පුතග්ජන සමාජයේ පින්වන්ත පුද්ගලයා පුණ්‍යාවි සංකාර රැස් කරනවා. පුතග්ජන සමාජයේ අනාරණ්‍යගතෝ පුද්ගලයා ආනිජ්ජාවි සංකාර රැස් කරනවා. ඔවුන්ට සංකාරයේ සමතය කියලා දෙන්න කෙනෙක් නැහැ. සංකාරයාගේ සංසිඳීම කියලා දෙන්න කෙනෙක් නැහැ. ඒකෙන් කියවෙන්නේ ඒ සමාජයේ නිවන් මඟ නැහැ කියන එකයි. සංඛාරයන්ගේ සංසිඳීම සමතය කියලා දෙන්න කෙනෙක් නැත්නම් අනුගමනය කරන්නෙක් නැත්නම් ඒ සමාජය තුළ සබ්බ සංඛාරෝ සමතෝ නැහැ. සබ්බූපදි පටිනිස්සග්ගෝ නැහැ. සියලු දුක්සහගත හේතු ඉවත් වීම නැහැ. සන්තම් පනිතම් නැහැ. එහෙනම් අපි දැන් මේ ගාථාවේ තියෙන තැනට එන්න වෙනවා. යම් විටක නොනින් දකීද කුමක්ද? යදා පඤ්ඤාය පස්සති. අන්න නොනින් දකින්න ඕන. නොනින් කියන්නේ මෙතන ඇසෙන් නෙමෙයි ඥානෙන් කියන්නේ. දැන් ඔබ අර ගෘහස්ත ජීවිතය ගත කරද්දී අවමගුල්වැනි උත්සවවලදී එහෙම නැත්නම් බාහිර ලෝකයේ ද්‍රව්‍ය දිරායාමේදී අනිත්‍ය දකින්නේ ඥාණයෙන්ද නැත්නම් ඇස් දෙකෙන්ද? ඔබ දකින්නේ ඇස් දෙකෙන්. මනසේක් නිය ගියායි අනිත්‍ය. දේවල් දරවල් කැඩෙනවායි අනිත්‍ය. එහෙම නැත්නම් ඇඳුම් කෙළඳුම් දිරායනවායි අනිත්‍ය. මේ ලෝකේ තියෙන දේවල්ම දිරායනවා. ඇති වුණ දේවල් නැති වෙනවා අනිත්‍ය. දැන් ඔබේ ඥාණය එන්නට ඕනේ බුදු පියාණන් වහන්සේ වදාළ අනිත්‍ය මේ බාහිර ලෝකෙ තියෙන ද්‍රව්‍යයන්ගේ ඇතිවීම නැතිවීම නොවේ. දැන් සංඛාර තියෙන සිතේ නම් ඒ සංඛාරවල අනිත්‍ය බව සහ නිට්‍ය බව වටහා ගන්න වෙනවා. දැන් සබ්බේ සංඛාරා මොනවද? පුණ්‍යාවි සංඛාර, අපුණ්‍යාවි සංඛාර සහ ආනිජ්ජාවි සංඛාර. දැන් මේවා නිට්‍යවන්නේ කෙසේද? නිට්‍ය වීම තුළ ලැබෙන්නේ මොනවද? අනිත්‍යවන්නේ කෙසේදයි මෙය තේරුම් ගැනීමම පිලෝගුරු බුදු පියාණන් වහන්සේ ලොවට හෙළි කරවා දාලා වූ සියලුම දහම් තේරුම් ගැනීමයි. ඒකයි මම කියන්නේ මේ ධාතාව හරිය වටිනවා මට නම් මේක සම්පූර්ණ නිවන් මඟ තියෙනවායි කියන එක. නමුත් ඒක වත පිටි වලට සංකාර කියන්න ගත්තාම, ශරීරයට සංකාර කියන්න ගත්තාම, හේතුඵල ධර්මයන්ට සංකාර කියන්න ගත්තාම අදාළ තැනට යොමු වෙන්නේ නැහැ. දැන් මෙතන ඊළඟ වදනට එන්න වෙනවා. එයත් නිරවුල් කරගන්න වෙනවා. දැන් ඔබට නිත්‍ය කියන වචනෙන් ස්ථිරයි කියන අර්ථයක්, අනිත්‍ය කියන වචනෙන් ස්ථිර නැහැ කියන අර්ථයක් පාසල් අධ්‍යාපනයේ පටන්ගෙන වි ඔබේ සිතට කවා තියෙන්නේ. එබැවින් ඔබට අනිත්‍යයි කියනකොට මතක් වෙන්නේ ස්ථිර නැහැ කියන එක. නමුත් මේ තහා යන්න වෙනවා. මම ඔබට මතක් කරන්නම් දහම් ගැටමාලයේ කියන පොත ඔබ සමහරට කියවා ඇති මමත් කියවා තියෙනවා දැන්වත් මගේ ළඟ තියෙනවා නමුත් සියල්ල මතක නැහැ. මේ දහම් ගැටමාලයේ කල්වල ඊතලයක් කියන්නේ දිශාවක් පෙන්වලා තියෙනවා. බැලු බැලමට තියෙන වෙන එකක් ඇතුලෙන් කියන්නේ තවත් එකක්. මේ බැලු බැලමට පෙන්වන දේෙන් බලලා බුදු සමය ගැඹුර තෝරන් ගන්න පුළුවන් කමක් නැහැ. මම මේ කවිය මතක් කරලා ඔබට බැලු බැලමට පෙන්වන දේ කියන්නම්. ඉස්සන් මරාපිය රාතලයක්ම බීපිය මෝ අඹ ආපිය මෙතුන කරලා මාව කාපිය. දැන් ඉතින් ඉස්සමරණ කෙනෙක් කල්පනා කරයි ඉස්සමරන්න කීවයි කියලා වතුරට ගිහින් කියලා. රාගුණ කට්ටිය කල්පනා කරයි අතුර ගිහිල්ලා රාතලයක් බොන්න කීවයි කියලා. අම්මට බනින කට්ටිය කල්පනා කරයි අම්ම පස්සෙන් පන්නන්න කිව්ව මෝ අඹ ආපිය. එතකොට මේ පෞකාරකම් තුන කරලා මාව විනාශ කරන්න කියලාද මේ පින්න මාව කාපිය. අන්න අපට පෙනෙන සරල අර්ථය. අනතුරුව මෙහි සඳහන් කරනවා නිවන් මඟ ගැඹුරින් නැතත් යම්කිසි විසාන්තියක් පෙන්වනු ලබනවා. ඒ තමයි ඉස්සන් මරාපිය ඊර්ෂ්‍යාව මරා දමන්න. රාගය විනාශ කර දමන්න රා කලයක්ම වීපිය. මෝඩකම විනාශ කර දමන්න එළවා දමන්න. මේ තුන විනාශ කරපුවා මමත්වේ විනාශ වෙනවා. එතකොට නිවන් මඟ හම්බ වෙනවා. මේ තුන කරලා මාව කාපිය. මෙන්න මේ වගේ මේ බාහිරෙන් පෙනෙන වදන් වල අරුත එසේ ගලපා ගැනීම තුළ මේ සමාජය අතරමං වෙන්නේ. එබැවින් බුදු සමයෙන් පෙන්වන මේ අනිත්‍ය කියන වචනේ තේරුම ඇතිවීම නැතිවීම කියන එක නොවේ. එතන තමයි අපි හිරවලා ඉන්නේ. දැන් අපි තේරුම් ගන්න ඕන සබ්බේ සංඛාරා සියලුම සංස්කාරයන්. මොකද වෙලා තියෙන්නේ පෘථග්ජන පුද්ගලයාට? ඔහුට පාපය කරන්නාට පාපය නිත්‍යයි. පින කරන්නාට පින නිත්‍යයි. ඥානලාභියාට ඥානය නිත්‍යයි. නිත්‍යයි කියන්නේ ස්ථිරයි කියන එක නෙමෙයිනේ. පාපය මම. පින මම. ඥානය මම. අන්න නිත්‍ය කියන වචනේ තේරුම මම කියන එකයි. මායසේ නිගමනය තියන්නේ ත්‍රිපිටකය කියවා බැලීම තුළ ඇරුණාම හිතුවක්කාර නිගමනයක් නෙමෙයි. බලන්න ඒතන් මම ඒතෝහමස්මින් ඒසෝමේ අත්තා කියලා තියෙන නිත්සුකාත්ම කියන එක මෙතිපිටකේ පුරාම නේතන් මම නේතෝහමස්මින් නමේසෝ අත්තා කියලා තියෙන අනිදුක්ඛනාත්මයට මේ අර නිර්වුල්ව රටා ගන්නට හැකියාවක් නැති සමාජයක් තුළ මේ බාහිර සංකල්පයකට නැදි වෙලා දුකින් අතන ගීමට තියෙන මඟ අයින් කරගෙන සංසාරය අතර වංගලා හැමදෙනාම එබැවින් සබ්බේ සංඛාරා පෘථග්ජන පුද්ගලයාට පව කරන්නාට පව මමයි පව මගේ ආත්මයයි. පෘථග්ජන ස්වභාවය තුළ පිනට ඇරුණහම පින් කරන්නාට පින මමයි පින මගේ ආත්මයයි. මේ මම හොයාගත්තේ නැතුව කැලේට ගිහින් ධ්‍යාන කරන්න ගියාපහම ධ්‍යානය ඔහුගේ මම වෙනවා. එතකොට ධ්‍යානය මමයි මගේ ආත්මයයි. දැන් මේවා මම මගේ ආත්ම කොට ගත්තාට පාපේට පෞකාරී ලෝක උපතකුත් පුණ්‍ය කර්මයේ මම කොට ගත්ත කෙනාට මිනිසුන් අතර හෝ දෙවියන් අතර උපතකුත් ඥාන කුසල් මම කොට ගත්ත කෙනාට රූපී අරූපී ඥාන අතර උපතකුත් මේ නිත්‍ය සුඛ ආත්ම සංකල්පය නොවේද සසර ගමන ඇවිද්දවන්නේ සැප ලබා දෙන්නේ. මම මගේ ආත්ම සංකල්පය මෙසේ සත්‍යා කලක පව කරවමින් කරක පින් කරවමින් කරක ඥාන කුසල් කරවමින් මායාව විසින් මේ සසර චක්‍රය තුල ඇවිද්දවනු ලබන තනියම කිසිවෙකුටත් කිසි දවසක නිදීමක් නැති ලෝගුරු බුදු පියාණන් වහන්සේ වැනි උත්මයෙකුගේ සොයා ගැනීම වැදගත් වෙන්නේ වළංගු වන්නේ බලපාන්නේ විතයි. ඒ ශ්‍රේෂ්ඨත්වය වැටහෙන්නේ මේ තේරණ කෙනාටයි. අන්න බුදු පියාණන් වහන්සේ වදාරනවා. සබ්බේ සංඛාරා අනිච්ඡාති. ඒකෙන් කියන්නේ එහෙනම් අපුඤ්ඤාවි සංඛාරයත් මම නෙවෙයි, පුඤ්ඤාවි සංඛාරයත් මම නෙවෙයි, ආනෙද්යවි සංඛාරයත් මම නෙවෙයි. දැන් මෙතන අල්ලා ගැනීම තුල තමයි මම බවට පත්වන්නේ. ආරම්මණය අල්ලා ගැනීම තුල ඒක තුල තියෙන සංකල්පය තමයි සුඛාත්ම හේවත් මම වගේ මගේ ආත්ම. ඔබට ඉදිරියේ අසන්ත ලැබෙන්න පතම හෝ ဒုတိယා උපාදා පරිත්තස්ස සූත්‍රයේ සඳහන් වෙන පාඨේමා පැහැදිලි කරන්නම්. උපාදා පරිත්තස්සනංචෝ භික්ඛවේ දේසිස්සාමි අනුපාදා පරිත්තස්සනංච. මහණේ අල්ලා ගැනීමෙන් තැවුලක් අල්ලා නොගැනීමෙන් නොතැවුලක් දේශනා කරන්නේ. දැන් පව අල්ලා ගන්නවා පෘථග්ජනයා, පින අල්ලා ගන්නවා පෘථග්ජනයා, ධානය අල්ලා ගන්නවා පෘථග්ජනයා. මොකද මේ අල්ලා ගැනීමෙන් මම හැදෙනවා කියන අවබෝධය ඔවුන්ට නැති බැවි. අන්න ධර්ම ශ්‍රවණයේදී ඔවුන්ට මම හැදෙන හැටි කියලා දෙන්න ඕන. කෙස් වලින් හෝ ලොම් වලින් හෝ නිය වලින් හෝ දෙතිස් කොටස් පොට්ටාසින් මම හැදෙන්නේ නැහැ. එල්රේ සමාජයේ හිතාගෙන ඉන්න වැරදි අදහසක්. ඒ මම කියන පුද්ගලයා සම්මතේ අපේ මව්පියන් විසින් හදා දුන්නා වූ කය ජීවිත අවසානයේ දක්වා තියෙන නමකින් යුක්ත පුද්ගලයේ සම්මතේ එහෙම ඉන්නවා. දැන් මේ බුදු සමයෙන් පෙන්වන මම කියලා කෙනෙක් නැහැ කියන වචනේ තේරුමේ ශරීරයේ එහෙම කෙනෙක් නැහැ කියන එක නෙමෙයි. ඒ පුද්ගලයා තුළ පිනේදී රූප වේදනා සංඥා සංකාර විඥානක ස්කන්ධ පංචකය හට ගන්නවා. පරයේදී රූප වේදනා සංඥා සංකාර විඥානක ස්කන්ධ පංචකය හට ගන්නවා. ධ්‍යාන කුසලයේදී රූප වේදනා සංඥා සංකාර විඥානක ස්කන්ධ පංචකය හට ගන්නවා. ඒ ස්කන්ධ පංචකයේ පහළ වෙන ඕනෑම එකක් ඔහු දන්නේ නැති නිසා මම මගේ ආත්මකට ගන්නවා. එතකොට පංචස්කන්ධය මම මගේ ආත්මකට ගත්තාම එතන තියෙන නිත්සුකාත්ම අන්න වැරදුන තැන. ඒතන් මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තා සංකල්පය තුළ තමයි අපි බුදු සමයත් අපි අරන් ඇවිත් තියෙන්නේ. ඔය සදහම් යටපත් වීම තුළ යම් සමයක මඟඵල සසලින් අතුරුදහන් වුණාද? එදායින් පසුව බලවත් වුණේ පුණ්‍යාභිසංකාරය තුළ බුදු සසුන සුරැකුණාට, දහම් පොත් සුරැකුණාට, ත්‍රිවිධ චෛත්‍ය රෝ සුරැකුණාට කෘතඥ භාවයේ බිඳුනේ නැහැ. කෘතඥ භාවය තුළ නිත්‍ය සුඛාත්ම සංකල්පය තුළ මෙතෙක් දුර මේ සමාජය ඇවිත් පවතිනවා. ඒ සඳහා උරදුන්න අය කර දුන්න අය අපට නිවන් මඟ හෙළි කර ගැනීම සඳහා විශාල පරිත්‍යාගයක් කරලා තිබෙනවා. එබැවින් අපි ඔවුන්ට අනන්ත වාරයක් ස්තුති කළ යුතුයි, පින්දිය යුතුයි. මොකද සදහම් යට උනේ නම් ඊළඟ බුදුවරයා හැරෙන විට මේ මතු ප්‍රදීමට සමතෙක් මේ ලෝකේ පහළවන්නේ නැහැ. අපත් මේ වික්‍රමයන් කරනවා නම්, දස්කම් කරනවා නම් මේ පුරා වුදු 35ක විතර කාලයක් ත්‍රිපිටකයත් එක්කලා ජීවත් වෙලා මේවා සංසන්දනය කරගෙන තේරුම් අරගෙන එක පොලකට දහ පොලක මේ අර්ථය හොයලා බලලා ගලපා ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන්මයි මතක තබා ගන්න. ඒ සඳහා අපට උදව් වුණේ මොකද්ද? ධර්ම විනය නැත්නම් ත්‍රිපිටකය. ඒ රැකලා දුන්නේ කවුද? පුස්කොළපත්වල ලියාගෙන විහාරස්ථානවල ප්‍රවේශම් කරගෙන හිටපු පූජනීය මහා සංඝරත්නය. කටපාඩමින් රැගෙන ආවා වූ ග්‍රන්ථාරූඪ කිරීමට වැඩ සිටි පූජනීය මහා සංඝරත්නය. උන්වහන්සේලා එය අවබෝධ කරගන්නට ඇති, කර නොගන්නට ඇති. කරගත්තා හෝ නොගත්තා වූ උන්වහන්සේලා මේ සදහම් රැකදීමට කළා වූ පරිත්‍යාගය ඔබේ අපේ අප්‍රමාණ ගෞරවයට පාත්‍ර විය යුතුයි. සුළු අඩුපාඩුවක් තිබුණත් ඔබේ අඩුපාඩුව දකිනා වෙනුවට වැඳලා සමාව ගත යුතුයි. මගේ ආකල්පය නම් එයයි. ඇයි? මේ සදහම් මෙතරම් රැකදීම සඳහා ඇතැම් විට निराහාරව, ඇතැම් විට සිවුරක් නැතුව, ඇතැම් විට නින්දාවට ලක් වෙමින්, ඇතැම් විට ජලය නැතුව, ඇතැම් විට ගංගාවල බැහැලා, ඇතැම් වල විදේශගත වෙලා අනන්ත වාරයක් දුක් විඳින්මින් මේ දේ කරලා තිබෙනවා. අන්න එයි උන්වහන්සේලා විසින් යෝගයේ කළ කාර්යභාරය කිසි දායකමේක අමතක කරන්න එපා. සංසාරී සමාජයේ යම්කිසි අඩුපාඩුවක් වරදක් වුණාට ඒක රැකුණනේ. යටපත් වීම සිදු වෙන කාර්ය සද්ධර්ම අන්තර්දාන සූත්‍රයේ වෙනම තියෙනවා. ඒකට කියන්නේ වික්ෂු වික්ෂුනි උපාසක උපාසිකා සිවණක් ලෙස ඒක භාවිතා කරන්න නැති හින්දා යටපත් වෙනවායි කියලා. ඒ සබ්බේ සංඛාරා අනිච්ඡාති භාවිතය වෙනුවට පංච සීලයේ අට සීලයේ දස සීලයේ සාමාන්‍ය සීලයේ උපසම්පදා සීලයේ ඒවානේ මහලක සිල් කියලා රැකගෙන ඉන්න පටන් ගත්තේ. සංඛාර ධර්මයන්ගේ අනිත්‍ය බුදුහාමුදුරුවන්ගේ ධර්මී කියලා තේරුම් ගන්න බැරි වුණානේ අපට. එබැවින් අපි ඒවා භාවිතාවක් නැති බැවින් සමාජයෙන් අගපලයට ගියා. භාවිතා කරලා බලන්නක වෙන්නේ නැද්ද කියලා. දැන් තේරුම් ගන්න ඕනේ එහෙමනම් කුමක්ද? සියලුම සංස්කාර ඕන නැහැ. ඔබට තියෙන සංස්කාර මොනවද බලන්න. අනිත්‍යගේ සංස්කාර පැත්තකින් තියන්න. දැන් මේ සංස්කාර තමයි ඔබේ හිතට එන්නේ. පුණ්‍යාභිහෝ අපුණ්‍යාභිහෝ සංකාර වශයෙන්. නැත්තම් මම මගේ ආත්මය වශයෙන්. බුදුපියන් වහන්සේ දීපු උත්තරයක් තියෙනවා රාදනම් වික්ෂුන් වහන්සේට. ස්වාමීනි මම කියලා කියනවා කොපමණින්ද මේ මම හැදෙන්නේ? මම කියන්නේ කොතෙන්ටද? ඉතා පැහැදිලි උත්තරයක් බුදුපියන් වහන්සේ දී වදාරලා තිබෙනවා. රාදය යමකට ක්‍රෝධය තියෙනකොට ක්‍රෝධයයි මම. බය තියෙනකොට බයයි මම. රාගය තියෙනකොට රාගයයි මම. එසේ ඕනෑම මොහොතක මේ හැඟීමක් අල්ලගත්තාම ඒ මම. දැන් මේ සමාජයේ කටයුතු කලේ නිත්‍ය සුඛාත්ම සංකල්පය ධර්මයේ වශයෙන් පිළිගෙන නොවේද? ඒ සසර ඇවිදින මඟයි. ඒතන් මම හේතෝ තමස්මින් ඒසෝ මේ අත්තා සංකල්පය තුළ තමයි ඔය සියලු දෙනාම වෘතඥන කියන අය කටයුතු කරනු ලබන්නේ. දැන් ගන්න ගාතාවට. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. මේ එකම සංඛාරයක්වත් මම නොවේ. අනිච්ඡාති කියන එකේ තේරුම මම කොට ගත්තොත් පවේදී අපාය, පිනේදී manuss ලෝකේ සහ දිව්‍ය ලෝකේ, ධානයේදී රූපී අරූපී බඹතල, ඔන්න හිම වෙන ඉරණම දුක විඳින්න තමයි සංඛාරය මම කොට ගැනීම උදව්. අප දන්නේ නැති වුණාට ධර්මයේ වශයෙන් අපි පිළිගත්තේ නিত্য සුඛාත්ම දෘෂ්ටියයි. ඒකට පාලියෙන් කියන්නේ ඒතං මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තා. ලෝභයේදී ලෝභයමම, දේශයේදී දෝෂයම, පිනේදී පිනමම, පවයේදී පවමම, පරෝපකාරයේදී පරෝපකාරයමම, ඕනෑම දෙයක්. තව එහාටත් තියෙනවා. ඉතින් මම කොට ගන්න දේවල්. ඇතැමෙක් සමහර විට පුතග්ජන භාවය තුළ ඉඳලා මම හාල්නැස්සෙක්වත් අන්නේ නැහැ කියලා දෘෂ්ටියක් හදාගන්නවා. කන්නේදී ඒක හොඳයි. නමුත් දෘෂ්ටිය සංසාරේ බැඳෙන කාරණයක් නේ. මෙසේ ඕනෑම කුඩා දෙයකින් සහ ඕනෑම ලොකු දෙයකින් කෙනෙකුට සසර බැඳෙන මම හදා ගන්න පුළුවන්. දැන් සක්කාය දිට්ඨි කියන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ද ස්තන්ධ පංචකය තුළ මම නම් වූ මුලාව. තිරෝගුරු බුද්ධයාණන් වහන්සේ මම කියලා කෙනෙක් නැහැ කිව්වේ සත්‍ය අවබෝධ වෙනකොට මේ මමත්වය දුර වෙනවා ශරීරයක් නැහැ කියන එක නෙවෙයි. එහෙනම් රාගයේදී රාගය නැති විය යුතුයි, දේශයේදී දේශය නැති විය යුතුයි, මෝහයේදී මෝහය නැති විය යුතුයි. ඒවා මමත්වයෙන් ශූන්‍ය වෙනකොට මම නම් වූ මුලාවක් නැහැ අරුණහම ඔය මම කියලා කෙනෙක් නැහැලා බොඩින් කතා කරන වචන වලට රැවටෙන්න එපා. තේරුම් ගත්තේ නැතුව. කෙස් හරි ලොම් හරි ලොණිය හරි නෙමෙයි මම බවටපත් වෙන්නේ. මම බවටපත් වෙන්නේ ඕනෑම ස්කන්ධ පංචකට එන මේ සංඛාරයක් අල්ලා ගැනීම. එතකොට සංඛාර නිට්ය සුඛාත්ම. සබ්බේ සංඛාරා අනිච්ඡාති නෙමෙයි සබ්බේ සංඛාරා එතකොට නිච්ඡාති. අන්න සසරේ කළා වූ මෝඩකමේ තරම ධර්මස්වණය කරනකොට ඔබට වැටහෙනවා නම් දැන් නිත්‍ය සුඛාත්ම සංකල්පය තුළ සසර ඇවිදින බවත් සසරෙන් මිදින්ට නම් අනිත්‍ය දුක්ඛානාත්ම සංකල්පය නම් වූ දහම අපි සරණ කරගත යුතු බවත් ඔබට ධර්මස්වණයේදී පැහැදිලි වෙනවා. දැන් මේ නිත්‍ය සුඛාත්ම සංකල්පයෙන් යන්නා ගිහි වේවා, පැවිදි වේවා, ස්ත්‍රී වේවා, පුරුෂ වේවා ඔහු අනුසෝතගාමි. තවදුරටත් ඔහු රස සංකාර රැස් කරමින් ලෝභ දේශ මොහයන් වඩමින් යන විනාශය කරමින් යන්නේ නැහැ. අන්න මේක තේරුම් ගත්ත පුද්ගලයාට අල්ලා ගැනීම නිත්‍ය සුඛාත්මයි. අල්ලා නොගන්නේ නම් සිදුවෙන දෙයට තමයි දුක්ඛානාත්ම කියන්නේ. නේතං මම නේතෝ හමස්මින් නොයසවා. සබ්බේ සංඛාරා අනිච්ඡාති. මොනම සංඛාරයක්වත් මම නෙමෙයි. එතකොට අපුඤ්ඤාවි සංඛාරයේ මම කොට ගන්න නැති කෙනාට අපාය නැතුව යනවා. පුඤ්ඤාවි සංඛාරයේ මම කොට අල්ලා ගන්න නැති කෙනාට මනුස්ස ලෝකේ සහ දිව්‍ය ලෝක උපදින්න හේතු නැතුව යනවා. ඒකෙන් කියන්නේ පින් කරන එක නවත්තනවා කියන එක නෙමෙයි. යහපත් ක්‍රියා කරන්න උනල් ලගෙනීමකින්තරෝ. කර්මපතේට අහු නොවි කර්ම රැස් කිරීමක් පිනනවා කියලා බුදුන් වහන්සේ වදාරනවානේ. ආනිජ්ජාවි සංඛාරයේ මම කොට මගේ කොට ගන්නේ නැත්නම් ඔහුට රූපී අරූපී ඥාන නැහැ. දැන් 31 තලයේ උපදින්න තැන් නැතුවම එයා කොහෙද යන්නේ? කොහෙද උපදින්නේ? කොහෙවත් යන්නේ නැහැ. යන්න කෙනෙක් නැහැ. එබැවින් බුදු සමයේ පෙන්වන නිවීම සාක්ෂාත් වන කෙනාට අපායත් නැහැ, දිව්‍ය ලෝකත් නැහැ, බ්‍රහ්ම ලෝකත් නැහැ. මෙහිදීම නිවීම හමු වෙනවා. තේරුම් ගන්න ඕන කරුණ. නිවීම හමු වුණාම මේ ගමන් නැතු වෙනවා වරුණාම සංකාර රැස් කිරීම තුළ මරණින් මතු මේ සංකාර වලට අදාළ තැන් වලට කෙනෙකුට යන්න සිද්ධ වෙනවා. අන්න මේක නිකන් බෑ යදා පඤ්ඤාය පස්සති. ඔබට ඔබේ නුවණින් වැටහෙනවා නම් සංකාරයන් මම කොට මගේ කොට ගැනීම නිසායි තණ්හානුසයට හේතු ඉතුරු වෙන්නේ. බීජයකින් පැලයක් හැටවන්නාසේ නැවත පුනර්භවයේ මේ ජීවිතවල සහ ජීවිත අවසානයේ පුනර්භවයේ සිදුවෙන්නේ මේ තණ්හානුසය හේතු නිසායි. තණ්හානුසයට හේතු රැස් වෙන්නේ නිත්සකාත්ම සංකල්පය තුළයි කර්ම බීජ රැස් වෙන්නේ. ඒ රැස් වෙච්ච හේතු අස්වෙන් නිසා අලුතින් හැස් නොවෙන්නේ අනිදුක්ඛානාත්ම නම් වූ ධර්මයේ සරණෙමයි. අන්න බුදු පියාණන් වහන්සේ වදාළ සියලු සත්‍යයට සසරදකින් අත මිදීම සඳහා බලංගු වන ධර්මයේ බවට පත්වන්නේ සියලුම සංස්කාරයන් තමන් ළඟ තියෙන අනිත්‍ය දුක්ඛානාත්ම වශයෙන් බලනෙහිවත් නේතං මම නේතෝ හමස්මින් නමේසෝ අත්තා සංකල්පය පුරුදු කරන්න පටන් ගන්න ඕනේ. සතිපට්ඨානය වඩනවා, කෙලෙස් දුරු කරනවා, කෙලෙසුන් නසනවා, භාවනා කරනවා, අප්‍රමාද වෙනවා කියලා ඕනේ තරම් වචන යොදා ගන්න. මට නම් මේ නිවැරදි වෙනකොට මේ සියලු වචන වලින් පෙන්වන්නේ එක දෙයක්. සමාජයේ මේ වචන වලට විවිධාර්ථ තියෙන්න පුළුවන්. නමුත් අවසන් විග්‍රහයට එනකොට මේ සියලු වචනෙන් පෙන්වන්නේ කරන්ට ඕන දේ. මේ සමාජයේ සැබෑවට නිවන් මග යන්න ඕන නම් ඔවුන් ස්ත්‍රී පුරුෂ කිවි වැඩි ભેදයෙන් තොරව ඉන්න ඕනේ. කොහෙද? මගඵල ලබන මාර්ගයේ. මාර්ගඵලලාභින් වෙලා ඉන්න වෙනවා ඕනෑම තැනක. ඔවුන්ගේ සංකල්පය වෙන්න ඕන සංස්කාරයන් නිත්‍යසකාත්ම වශයෙන් පිළිගැනීම නොවේ. සංස්කාරයන් අල්ලා නොගැනීමෙන් අනිදුක්ඛානාත්ම දර්ශනය තුළ සංස්කාර හේතු ඉතුරු නොකර මරා දැමීම. සසරල්පතට හේතු අවසන් කිරීම. අන්න එතනයි ඉන්න ඕන. අන්න එහෙමයි ඉන්නවා නම් ඔවුන් සැබෑවට බුදුන් දකින්න ආය, ඔවුන් පිළිවෙත් පුරන ආය, ඔවුන් ගෞතම සාසනය තුළ ගෞතම බුදුන් වහන්සේ දකින්න මහන්සි වෙන ආය. එතකොට එවනු පුද්ගලයින්ට අත නිබ්බින්දති දුක්ඛේ සංඛාර රැස් කිරීම කෙරෙහි කලකිරෙනවත් මේ සංඛාර නේද මට දුක් ගෙනත් දෙන්නේ. සකනන් ධම්මපදයේ තව ගාතාවක් අරන් බලන්න. jigacchā paramā rogā saṅkhārā paramā dukkha. ලොකුම රෝගය බඩගින්නයි, ලොකුම දුක සංඛාරයයි. මමද දේශනා කරලා තියෙන්නේ. සංඛාරා පරමා දුක සංඛාරයේ මමකට ගැනීම තමයි සත්වයාට සසරේ ගමන සාදුක උරුම කරලා දෙන්නේ. එහෙනම් ඒ නිදීම සඳහා වචනෙන් නොවේ නුවණින් අල්ලා නොගැනීම තුළ තමයි මේ අනිත්‍ය දුක්ඛානාත්ම තියෙන්නේ. අනිත්‍ය කියන්නේ මම නෙවෙයි, දුක්ඛ කියන්නේ මගේ නෙවෙයි. දුකයි කියන එක එහෙම නෙවෙයි මතක තබා ගන්න. අනාත්ම කියන්නේ එහෙමනම් රාගය හෝ ద్వේෂය හෝ මගේ ආත්මේ නෙවෙයි. එහෙනම් ඒවා පහ වෙනව නැත්තම් අවසන් වෙන්න පටන් ගන්නවා. සංඛාර රැස් වීම අතහැරුම් ලබනවා. අත නිබ්බින්දති දුක්ඛේ. එය තමයි ඒස මග්ගෝ විසුද්ධියා සසර දුකින් අත මිදෙන මග. ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ ભેදයෙන් තොරව සියලුම දෙනාට සියලු දෙනා හික්මීමේදී තිරෝගුරු බුදු පියාණන් වහන්සේ ශ්‍රාවකින් හික්මවනු ලැබුවේ සියලුම සංස්කාර ධර්මයන් හිවත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බැලීමෙන් යයි සරියුත් සාමුදුරුව ප්‍රකාශ කළේ. මේ නිසා නොයේ දැයි තේරුම් ගන්න. තේරුම් ගැනීම තුළ ඔබ හැම දිනාටමත් බුදු සමය සදහම පෑදේවි. සදහම් සරණ කර ගන්නට වැටහෙවි. ඔබ ධම්මං සරණං ගච්ඡාමි කියන වචනේ අර්ථය ක්‍රියාත්මක කරන්නන් බවට පත් වේවි. ඒ තුල ඔබට මොහොතින් මොහත අනුසෝතගාමි ප්‍රතිපදාව වෙනුවට පරිසෝතගාමි ප්‍රතිපදාව යමින් මේ මොහොතේම නිවෙන සැනසෙන බවක් හදතුල ඇති වෙන බව දැනගන්නට ලැබේවි. ඒ තුලින් ඔබ ගෞතම බුදුන්ට ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් තොදන කෙනෙක් බවට පත් වේවි. ඔබම දුකින් අත මිදෙන කෙනෙක් බවට පත් වේවි. එසේ කර ගැනීම සඳහා මෙම ධර්මානුශාසනාව පාදක වේවා, උදව් වේවා, අවබෝධ වේවා, තිලක්ෂණය සරණ කර ගන්නට ලැබේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනය කරමින් අද ධර්ම දේශනාව දාප මෙතකින් අවසන් කරනු ලබනවා. ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා සෑම දිනාටම පෙරවන් සරණයි. සදහතුනි අද දින පැවැත්වු ධර්ම දේශනේ සදහවර දායකත්වයේ ධර්මයෙන් කටයුතු සිදු කළ කුස්වැල්ල ශ්‍රී පුණ්‍යෝදය ආරාම විහාරස්ථානයේදී පවත්වන ලබන මාසික දහම් හමුවට සහභාගී වෙන පුර්ණෑගල සහ වාරියකුල ප්‍රදේශවාසී දායක පිරිසගේ සදහවර දායකත්වයෙන් පැවැත්වු මෙම ධර්ම දේශනේ ධර්ම දේශකයාණන් වහන්සේ වූ කෑගල්ල කුස්වැල්ල ශ්‍රී පුණ්‍යෝදය ආරාම අධිපති ගෞරවනීය පූජ්‍ය බිලිගල නීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ අපගේ ධර්ම දේශකයාණන් වහන්සේට තව තවත් මෙම ශ්‍රද්ධා බුද්ධ සම්පන්න බෞද්ධ පින්වත් පිරිසට මෙලව හිත සුව පිණසත් පරලොව හිත සුව පිණසත් ධර්ම දේශනා කිරීමට ශක්ති ධෛර්ය වාසනාව ලැබේවායි ආශිර්වාද කරමින් ධර්ම දේශනා කළ ධර්ම දේශකයාණන් වහන්සේටත් ධර්ම ශ්‍රවණය කළ ලෝකවාසී සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය දීර්ඝායස ප්‍රාර්ථනා කරමි. උතුම් වෛසාක මංගල්‍යයේ යෙදී ඇති මෙම වෙසක් මාසයේ තුලදී රංගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලි විසුරුව ආරම්භ ලබන විශේෂ වෙසක් ධර්ම දේශනාව සඳහා පින්වත් ඔබට දැන් දායකත්වය ලබා ගත හැකි. ඒ සඳහා 0716185250 දුරකථන අංකයෙන් විමසන්න. ඔබ සැමට තෙරුවන් සරණයි. සංසුන් සිත මුළු ලොව බැබලේ